මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය ගල්ගම්මේ ඥානදීප ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. අද මේගොඩ භාවනා මධ්‍යස්ථානාධිපති පණ්ඩිත පූජ්‍යපාද පෙරැස්සේ විමල දද ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව පෙරදැරිව මේ පින්කමේ සරහැති දායකත්වයේ ධර්මෙන් කටයුතු කරන්නේ අංක 447 ඒ මේගොඩ දකුණ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය හා ප්‍රදේශවාසීන් එක්ව. එසේනම් පුරාපෑක කාල සීමාව තුළ අවබෝධයෙන් යුතුව ජීවිතය ගත කරන්නට මේ ජීවිතයට වටිනාකමක් රැස් කරගන්නට සාධර්මය තුළින් අපි උත්සාහ කරන්නටයි සූදානම් වෙන්නේ. සදහම් අසන්නට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදුනාදයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛා පදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අටා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. සාදු සාදු සාදු. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සාදු කියන කවුරුත්? සාදු සාදු සාදු. අති ගෞරවනීය මීගොඩ භාවනා මධ්‍යස්ථානාධිපති පූජනීය අති ගෞරවනීය පිලස්සී විමල දද පූජනීය නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. වාසනාවන්ත පින්වතුන්, අද ඔබේ පන්සලේ ඔබේ විහාරස්ථානයේ මේ උතුම් ධර්ම දේශනාව සංවිධානය කරන්නට යෙදුනේ විශේෂයෙන්ම මීගොඩ දකුණ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ සහ අවට ප්‍රදේශවාසී පින්වතුන් එකතු වෙලා ඔබ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ අරමුණත් මේ පරලොව ගිය සමාජිකයන් ආදී ප්‍රදේශවාසීන්ට පින් අනුමෝදන් කිරීමත් 2004 සුනාමි ව්‍යසනයෙන් අපවත් වී වදාළ පූජනීය මීගුරු පඤ්ඤාලෝක නායක හඳුරන් වහන්සේ සිහිපත් කරලා ඒ අපවත් වී වදාළ උන්වහන්සේ ඇතුළු විහාර පරපුරේ මහා සංඝරත්නයට පින් අනුමෝදන් කිරීම මූලිකම අරමුණු කරගෙන පින්තුණී බණ ඇසීම කියන්නේ අපිට නිවන් දොරටුවක් ධර්මය අවබෝධ කරගන්න එක මාර්ගයක් ඒ නිසා අපි කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවත් මතක තියාගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් ධර්ම ශ්‍රවණේ අපිට නිවන් දොරටුවක් බවටම පත්වේවා කියන අදිෂ්ඨානය අපි චුට්ටක් විමසලා බලමු මරණාසන්න මොහොතක බලවත් වෙන්න පුළුවන් කර්ම ගැන කෙනෙකුට මිනිසු කතාවටත් කියනවා ඉතින් මේ මොනවා කර කර හිටියත් අන්තිම මොහොතේ මොකක් වෙයිද කවුද දන්නේ එහෙම කියනවා නේද මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වුණොත් එතකොට ඒ අනතුරු අපිට තියෙනවද නැද්ද තියෙනවා පෘතජන භාවයේ ඉන්න කෙනාට ඒ අනතුරු තියෙනවා මරණ මංචකයේ අකුසලයක් බලවත් වෙන්න පුළුවන් මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වුණොත් දුගතියකට ඇදෙන්න පුළුවන් පෘතජන භාවයේ ඉන්න කෙනා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙකුට මරණ මංචකයේ බලවත් වෙන්න පුළුවන් කර්ම කීපයක් පෙන්ලා දීලා තියෙනවා. ඒ අතර එකක් තමයි ගරුක කර්ම. ඊළඟට ආසන්න කර්ම. ආචින් කර්ම, කටක්තා කර්ම කියලා කර්ම හතරක් පෙන්වනවා. මේ කර්ම හතර මරණ මංචකයේ බලවත් වෙන්න පුළුවන් කර්ම. අන්තිම මොහොතේ අවසාන මොහොතේ ඊළඟ උපත තීරණය කරන ප්‍රබලම කර්ම හතරක් තමයි මේ. දැන් ඒ අතර ගරුක කර්ම. මේ ගරුක කර්ම කියලා කියන්නේ අනෙක් සියලු කර්මයන් අභිබවාගෙන මරණ මංචකයේ මුලටම මතුවලා විපාක දෙන කර්ම. මේ ගරුක කර්ම කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ගරුක කුසල් අනික ගරුක අකුසල් පැත්ත. ගරුක අකුසල් තමයි පංචානන්තරිය අකුසල්. ඒ මොනවද? තමන්ගේ මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් ඝාතනය කිරීම, බුදු කෙනෙක්ගේ ශරීරයේ ලීසලවීම, සංඝ බේදය කියන මේ පංචානන්තරිය අකුසල්. මේ ආනන්තරිය අකුසලයක් කරොත් ඒ අකුසලයට කියන්නේ ගරුක අකුසලයක්. අනික් මොන පින්කම් කරත් කටින පින්කම් දවස ගානේ කරන්න උත්සාහ කරත් අවුරුද්දකට එක වතාවනේ හැමදාම අවුරුද්දෙන් අවුරුද්ද කටින පින්කම් කර කර හිටියත් උදේ හවස පැය 24ම වැඳගෙන බුදුන් වැඳ වැඳ හිටියත් ගරුක අකුසලයක් කරොත් මරණ මංචකේ ඒකාන්තයෙන්ම අනික් සියලු පින් යටපත් කරගෙන ඒ ගරුක අකුසලේ විපාක දෙනවාමයි. දැන් හිතන්න අජාසත්ත ගැන. අජාසත්ත රජුරු තමන්ගේ පියා මරලා පීතෘ ඝාතන අකුසලයක් කරගත්ත කෙනෙක්. ගරුක අකුසලයක් කරගත්ත කෙනෙක්. හැබැයි වැඩේ වැරදුනාට පස්සේ තමයි තේරුනේ. අයියෝ මං කරගත් අපරාධය කියලා තමන්ට තේරුනේ අකුසලයේ කෙරුණාට පස්සේ. ඊට පස්සේ නිතරම අඬනවා, වැළපෙනවා, හිත හදාගන්න උපදෙස් ගන්නවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න දවසට දෙතුන් වතාවෙනවා. අවසානයේ රජ්ජුරුව බොහෝම සද්ධාවන්තම කෙනෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේව නිතර ඇසුරු කරා, බණ ඇහුවා. එක දේශනාවක් තියෙනවා, අජාසත් රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්ම සාකච්ඡාවක් කරනවා. බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ට බණ කියනවා. මේ බණ ටික අහගෙන ඉඳලා අවසානයේ රජ්ජුරුව කියනවා, ස්වාමීනි මට දැන් රාජකාරි වගේක් කියනවා, මං යන්න ඕනේ. බුදුරජාන් වහන්සේට වන්දනා කරලා පිටත් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ මේ අජාසත් රජුරෝ ඉතනින් නැගිටලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්දය, පීතෘ ඝාතන අකුසලයේ නොකරා නම් තමන්ගේ තාත්තා මරලා ආනන්තරි අකුසලයක් නොකරා නම් අද මේ බණ ටික අහලා අවසන් වෙනකොට අජාසත් රජුරෝ මෙතනින් නැගිටින්නේ සෝවාන් වෙලා කියලා. එතකොට සෝතාපන්න වෙන්නත් පෙර පිනක් තිබ්බ කෙනෙක්. නමුත් අර ආනන්තරි අකුසලී නිසා මොකද වුනේ? ඒ පින වැහිලා ගියා. එතකොට නිවන් දකින්න සසර පින් තිබ්බත් පංචානන්තරි අකුසලයක් ගරුක අකුසලයක් කරපු කෙනෙකුට නිවන් දකින්න පින වැහිලා යනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාල වෙනකොට පෘතජ්ජනයන් අතර අජාසත් රජ්ජුරුව තරම් සද්ධාවන්ත කෙනෙක් නැහැ කියනවා. ඇයි මාර්ගඵලයකට යන්න බෑ අකුසලේ නිසා. පෘතජ්ජනයන් අතර ඒ තරම් සද්ධාවන්ත කෙනෙක් හිටියේ නැහැ කියලා දේශනාවේ තියෙනවා. ඒ කතාව කියන්නේ ශක්‍ර දෙවියෝ. මේ ශක් දෙවියන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා කියනවා අජාසත් රජ්ජුරුවන්ටත් ධාතුන් වහන්සේලා ඩ්‍රෝනයක් ලැබුණා. මේ ලැබිච්ච ධාතුන් වහන්සේලා අරගෙන රජ්ජුරුව යන ගමන බොහොම හිමින් ටික දුරක් බුදුගුණ කිය කී පෙරහැරෙන් අරගෙන යනවා. යම් තැනක නවත්තලා ඒ ප්‍රදේශෙම තියෙන මල් කඩාගෙන ඇවිල්ලා ධාතුන් වහන්සේලාට පූජා කළා, බැඳුම් පිදුම් කරනවා. පහුවදාර හිමින් තව ටික දුරක් යනවා. ඒ පලාතෙම තියෙන මල් කඩවගෙන ඇවිල්ලා පූජා කරලා වන්දනා කරනවා. දැන් ඔහොම දවස් ගණන් යනකොට රජ්ජුරුවන්ගේ රාජ්‍ය අරාජික වෙන්න පටන් ගත්තා. කැරලි කෝලහල ඇති වෙන්න පුළුවන් රජ්ජුරුවෝ නැහැ රාජ්‍යේ. ඒ වෙලාවේ ශක්‍ර දෙවියන් මේක දැකලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කියන ස්වාමීනි රජ්ජුරුවන්ව දැනුවත් කරන්න, ගමන ඉක්මන් කරන්න කියලා. නැත්නම් ධාතුන් වහන්සේලා අරගෙන ගමන ප්‍රමාද වුණොත් නගරේට රාජ්‍යට යන්න යනකොට රටේ කැරලි කෝලහල ඇති වෙලා තියෙන්න පුළුවන්. එහෙම කියලා ශක්‍ර දෙවියන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි මේ ලෝකේ පෘතජ්ජනය අතර අජාසත් රජ්ජුරුව තරම් සද්ධාවන්ත කෙනෙක් දෙවියන් දිවසින්වත් දකින්නේ නැහැ කියලා ඒ වෙනකොට. ඇයි මාර්ගඵලයකට එන්න බෑ ආනන්තරි අකුසලේ නිසා. හැබැයි සද්ධාවෙන් ඒ වෙනකොට පුදුම සද්ධාවක් තිබ්බ කෙනෙක්. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු වෙලාවේ අජාසත් රජ්ජුරුවන්ට මේක දැනුම් දෙන්න පෙර රාජකීය අමාත්‍යවරුන්ට පණවිඩේ ආරංචි වුණා. අමාත්‍යවරු කල්පනා කරා රජ්ජුරුව පුදුම සද්ධාවෙන් ඉන්නේ. මේක කීවොත් නම් පපුව පැලිලා මැරෙනවා. ඊට කලින් බේත් ඔරු තුනක් හැදුවා. රාජකීය වෛද්‍යවරු ගෙනහලා රජ්ජුරුවන්ගේ රෝග තත්ත්ව බලලා බේත් ඔරු තුනක් හැදුවා. හදලා කිව්වා රජතුමනි ශෝකදායක පණවිඩයක් දැනුම් දෙන්න තියෙනවා. ඔය ආභරණ සලු පිළිගලවල සිනිඳු සලුවක් ඇඳගෙන කරවටක් බේත්තරුවට බහින්න කියෝ. බේත්තරුවට බස්සලා අත් දෙක එකතු කරලා නළලට තියලා වන්දනා කෙරෙව්වා. බේත්තරුව පිටීම හැරෙව්ව කුසිනාරාව දිහාවට. හරවල අමාත්‍යවරු ටික දෙනත් ඒ පැත්තටම වැඳගෙන කියනවා රජතුමනි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පෑවා කියෝ. එහෙම කියනකොටම සිහි නැති වුණා. අර බේත්තරුව එහෙම සිහි නැති වුණා. උස්සල අරගෙන තෙල් ගාලා බේත් ගාලා සිහි ආවට පස්සේ දෙවනි බේත්තරුවට බැස්සුවා. අර විදිහටම දෙවනි බේත්තරුවත් ඒ පැත්තට හරවල වැඳගෙන කිව්වා බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පෑවා කියෝ. දෙවනි පාරක් සිහි නැති වුණා. ඔය වගේ බේත් ඔරු තුනක බස්සලා තමයි පණවිඩේ දැනුම් දුන්නේ. දැන් ඔබ හිතන්න අදටත් අපි මේ බණ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ 84 දහසක ධර්මස්කන්ධය 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා ධර්ම සංගායනා කළ ආරක්ෂා කරා. කවුද පළවෙනි ධර්ම සංගායනාවට අනුග්‍රහය දුන්නේ? මේ අජාසත් රජුරුව. එතකොට තමන්ගේ තාත්තා මරලා පීට්‍රෝ ඝාතන අකුසලයක් කරගත්ත මේ රජුරුවම තමයි ධර්ම සංගායනාවට අනුග්‍රහය දැක්වුවේ. එතකොට මේ තරම් පින් කරත් අන්තිම කාලේ පුදුම සද්ධාවෙන් ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරා. මහරහතන් වහන්සේලා ඇසුරු කරා ධර්ම සංගායනා කෙරෙව. හැබැයි ආනන්තරි අකුසලේ වහගන්න පුළුවන් වුණාද? බෑ. මරණින් මත්තේ අපායි, අදටත් අපායි. කල්පයක් අපායි ආනන්තරි අකුසලයක් කරොත්. ඒවට ධර්මයේ කියන්නේ ගරුක කර්ම. ඒකාන්තේ මරණ මංචකේ අනෙක් සියලු කර්ම යටපත් කරගෙන බලවත් වෙන කර්ම තමයි ගරුක කර්ම. දැන් ඔය කිව්වේ ගරුක අකුසල්. ඊළඟට ගරුක කුසල් තියෙනවා. ගරුක කුසල් කියන්නේ කෙනෙක් හොඳට භාවනා කරලා ධ්‍යාන වඩාගෙන නම් රූප ධ්‍යාන හරි අරූප ධ්‍යාන හරි වඩලා නම් මරණාසන්න කාලේ පවා ධ්‍යාන පිරිහෙන්නේ නැතුව හොඳට භාවනා කරමින් පවත්වන කෙනෙක් නම් ඒකාන්තයෙන් මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකෙක උපදිනවා. ඒක ධ්‍යානමය කුසලයේ ධර්මයේ කියන්නේ ගරුක කුසල්. එතකොට කෙනෙක් හොඳට භාවනා කරලා ධ්‍යාන වඩා ගත්ත කෙනෙක් නම් එයා මරණින් මත්තේ උපදිනො බඹලව. ඒව ගරුක කර්ම. ගරුක අකුසල් හැටියට ආනන්තරි අකුසලයක් කරලා නම් මරණ මංචකේ ඒකාන්තයෙන් ඒක බලවත් වෙලා අපායට වැටෙනවා. ඔන්න ගරුක කර්මවල ස්වභාවය. එතකොට මේ ගරුක කර්මයක් මතුවෙන්න නම් කරන්න එපැනේ. ඒව කරොත්නේ මතුවෙන්නේ. ගරුක කර්ම කරලා නැත්නම් ඊළඟට මරණාසන්න මොහොතේ මතුවෙන්න තියෙන කර්ම තමයි ආසන්න කර්ම. ඔන්න ඕක තමයි භයානකම දේ අපිට. මරණාසන්න මොහොතේ බලවත් වෙන්න පුළුවන් ආසන්න කර්ම තියෙනවා. ඒකත් කොටස් දෙකක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ආසන්න කුසල් ආසන්න අකුසල් හැටියට. ඒ කියන්නේ සමහර අය ඉන්නවා හොඳට දන් දෙනවා, සීල් රකින්නවා, බණ අහනවා, පින් කරනවා. හොඳට ගුණධර්ම පුරාගෙන ඉන්නවා. එතකොට යාගේ ජීවිතයේ දිහා බැලුවහම අපිට පේනවා හොඳට කුසල් වැඩිච්ච, පින් වැඩිච්ච කෙනෙක්. හැබැයි මරණ මංචකේ කරපු පින යටපත් වෙලා අකුසලයක් මතුවෙන පුළුවන් ආසන්න කර්මයක් හැටියට. ඒවට ධර්මයේ කියන්නේ කුසල් මැඩලන අකුසල්. කරපු කුසල යටපත් වෙලා අකුසලයක් බලවත් වෙනවා. ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. සමහරු ඉන්නවා දන් දෙන්නේ නැහැ, සීල් රකින්නේ නැහැ, දුස්චරිතේ දෙනවා, බොහොම පව්කාරියෝ ඉන්නවා. හැබැයි මරණාසන්න වෙලාවේ මොකක් හෝ කරපු පිනක් ඒ මොහොතේ බලවත් වෙන්නත් පුළුවන්. දැන් බුද්ධ දේශනා අතර තිනවා ධනංජානි කියලා පව්කාරීක් ගැන. ඉන්නකම් අකුසල් කර කර හිටියේ පව්කාරී. මරණාසන්න වෙලාවේ ගිනිදැල් පෙවුණා කියනවා. අපායේ නිමිති පහළ වුණා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේට පණවිඩයක් එවුවා. මේ ධනංජානි සේවකයෙකුට කියනවා, අනේ සාරිපුත්ත හාමුදුරුවෝ ඉන්න තැනකින් එක්කන් එන්න කියෝ. උන්වහන්සේ මට පිහිට වෙයි. දවසක් මං උන්වහන්සේට දානේ හැඳක් බෙදලා තිබ්බා. හැබැයි මං සීල් රැක්කේ නැහැ, ගුණධර්ම පිරුවේ නැහැ. උන්වහන්සේව පුළුවන් නම් එක්කන් එන්න කියෝ. ඉතින් එදා සාරිපුත්ත හාමුදුරුවෝ ඇවිල්ලා හිත පිහිටවල බොහොම අමාරුවෙන් කරුණු කියලා කියලා අකුසලයේ යටපත් කරවලා ඒ මොහොතේ කුසලයක් මතු කරලා දුන්නා. මරණින් මත්තේ සුගතිය ගියා. එතකොට මරණ මංචකේ අපාය නිමිති පහළ වෙච්ච කෙනාටත් කුසලයක් බලවත් කරලා සුගතිය කැරී. අන්න ඒවට කියනවා අකුසල් මැඩලන කුසල්. කරපු අකුසල් මැඩලගෙන මරණ මංචකේ කුසලයක් බලවත් වෙන්නත් පුළුවන්. ඊළඟට පින් කරපු කෙනෙකුට වුණත් පින යටපත් වෙලා අකුසලයක් මරණ මංචකේ බලවත් වෙන්න පුළුවන්. ඒක තමයි අනතුරු. දැන් හිතන්න මම ඔබට ප්‍රායෝගික දෙයක් කියන්නම්. මේ පහුගිය දවස්වල දරුවෝ ඇවිල්ලා මට අඬාගෙන කියපු කතාවක්. මේ දරුවෝ කියනවා, "අනේ හාමුදුනේ, අපේ අම්මා කටින පින්කම් තුනක් කරා කියෝ. අවුරුද්දෙන් අවුරුද්ද කටින පින්කම් බාරගත්ත කියෝ ළඟ ගම්මේ පන්සල්වල. චෛත්‍යයක් හැදෙව්වා කියව." ඉතින් දරුවෝ ඇහුවලු, "අම්මට ඔවා කරන්න පුළුවන්ද?" "නෑ, මං කොහොම හරි කරනවා" කියලා බාරගෙන මිනිස්සුත් එකතු කරගෙන නෑදෑයෝ සම්බන්ධ කරගෙන අන්තිමට පොතේ තිබ්බ සල්ලිත් වියදම් කරලා චෛත්‍යයේ ඉතුරු ටික කරන්න "නෑ, මම්ම ඕක කරන්න ඕන" කියලා දරුවන්ටත් කියලා ඉඩමකුත් වික්කා කීවා. එහෙම තමයි කියව, "අම්මා චෛත්‍යයේ ඉවර කළා, පොත් පළඳලා ඒ පිනත් කරගත්තා" කීවා. බුදු කෙවල් දෙකක් හදවල තියෙනවා කියව පන්සල්වල. ඒ දරුවෝ කියනවා, "අම්මා දන්න කාලේ ඉඳන් හාමුදුරනේ සිල් ගන්නවා" කීවා. කලාතුරකින් ඔය අසනීපයක් වුණොත් සීල් ගන්න බැරි වුණොත් මිසක් නිතර සීල් ගත්ත අම්මා කෙනෙක්. ඒ විතරක් නෙමෙයි, හැමදාම හවස බුදුන් ඇඳලා පිරිත් දාගෙන බොඩි ෂැනල් එක දාගෙන බණ මහගෙන ඉන්න අම්මා කෙනෙක්. දැන් ඔය වගේ කෙනෙක් ගැන අපිට කොහොමද හිතෙන්නේ? කටින පින්කම් කරලා දවස ගානේ බණ මහගෙන සීල් ගන්න යනවා, පින් කරනවා, බුදුන් අඳිනවා. ඒ දරුවෝ කියනවා, "හාමුදුරුවෝ, ඒ විතරක් නෙමෙයි, පින් පොතක් තිබ්බා" කිව්වා අම්මට. ආධාරයක් කරන් රිසිට් එක ගෙනහලා අර පොතේ අලවනවා කිව්වා. දරුවන්ටත් පෙන්නනවා කිව්වා, "මෙන්න දරුවනේ, මගේ පින් පොත, මේ පොත කියවපල්ලා මම මැරෙනකොට" කියලා පින් පොතත් පෙන්නනවලු. දැන් ඔය මට්ටමින් ජීවත් වෙනකොට අපි මොකද හිතන්නේ? "අනේ, මේ අම්මා නම් ඒකාන්තින් සුගතියයි" කියලා හිතනවා නේද? හිතනවා. එහෙම සුගති යන විදිහට තමයි ජීවත් වුනේ. ඔන්න බලන්න මිනිස්සුන්ට මරණ මංචකේ ආසන්න කර්ම බලවත් වෙන හැටි. ඒ දරුවෝ කියනවා, "හාමුදුරනේ, හැබැයි අම්මා අන්තිම කාලේ නිතර කියන්න ගත්තලු. සමහරු ඉන්නවනේ බයයි, ඉන්නේ ස්පිරිතාලවල ගෙනියනට ඔපරේෂන් කරනවට බයයි. අම්මා කියන්න ගත්තලු, 'අනේ ළමයිනේ, මට අමාරු වුණොත් මාව නම් උඹලා ස්පිරිතාල ගාන ගෙනියන්න එපා. ඔය බට දාලා මට නම් බද දෙන්න එපා. මට නිදහසේ මැරෙන්න දීපල්ලා. මට ගෙදර මැරෙන්න දීපල්ලා.' ඔහොම කියන අය නැද්ද? ඉන්නවනේ. මේ අම්මා ඕක නිතර නිතර කියන්න ගත්තා කියෝ. දැන් ඔය කතාව කියනකොට දරුවොත් මග ඇරලා යනවා. හරි හරි අම්මේ වෙන වෙලාවක වෙයි ඌවා කියවන්න එපා කියලා ළමයි මග අරිනවා. දැන් ඔහොම ඉඳලා දැන් ඕකමලු කියන්නේ ටිකක් අමාරු වුණත් කියන්නේ නරුවනි මන්නම් මැරෙනකොට මට ගෙදර මැරෙන්න දීපම් මාව නම් උසන් යන්න එපා ඕකම කියනවලු. ඒ ළමයි කියනවා හාමුදුනේ දවසක් ඉතින් අම්මෝ ඉදී බල බල බොහොම සතුටෙන් hina වෙවි ගෙදර ඉන්න වෙලාවේ පපුව අල්ලගෙන එකපාරට ඇදගෙන වැටුණා කියෝ. පපුව රිදෙනවා කියලා. සාලේ ඇදගෙන වැටුණා කියෝ. දැන් ළමයින්ට පින්පොත් මතක් වෙනවද? මතක් වෙයිද? නෑ. අඬාගෙන උස්සගත්තා. අනේ අම්මේ කියලා උස්සගත්තා. ළඟ ගෙදරක වාහනයක් තිබා ඉක්මනට වාහනය ගෙනල්ලා අඬාගෙන අම්මා උස්සලා දාගන්නකොට ඒ ළමයි කියනවා හාමුදුරනේ පපුව අල්ලගෙන දත් මිටි කාගෙන කෑ ගහලා බණින්න ගත්තා කියලා මට ගෙදර මැරෙන්න දීපාන් කියලා කෑ ගැහුවලු. මං උඹලට කීවා නේද මාව ගෙනියන්න එපා කියලා මට ගෙදර මැරෙන්න ඕනේ කියලා කෑ ගැහුවලු. දැන් ළමයි මැරෙනකන් තියාගෙන ඉන්නවද එතකොට? නෑ ගෙනිච්චා කියෝ. ඉස්පිරිතාලෙට ගෙනියනකනුත් කෑ ගහනවා කියලා ඔය වාහනේ හරවපන් මං උඹලට කීවා නේ ඔය වාහනේ හරවපන් කීකී කෑ ගහනවලු. දැන් ඉස්පිරිතාලෙට ගෙනිච්ච ගමන් දොස්තරලා මොකද කරන්නේ? ඔක්සිජන් දෙනවා, සේලයින් දෙනවා, එහෙම් බට දානවා, මෙහෙම් බට දානවා, අතපය තලනවා, පපුව පිරිමදිනවා. ඒ දරුව කියනවා හාමුදුරනේ අම්මට සේලයින් එකක් දීලා ඔක්සිජන් දුන්නා කියලා අර දීපු දාපු බට කඩලා වීසි කරා කියලා. බලන්න කොච්චර කේන්තියක්ද කියලාද? අර බට දාපු ඒවා කඩලා වීසි කරලා කළු මව ගෙදර ගෙනියපල්ලා කියලා. මට ගෙදර මැරෙන්න ඕන කියලා. දොස්තරලා එහෙම කිව්වලු දැන් කරන්න දෙයක් නැහැ. මේ අම්මා ඇදර තියලා බඳින්න වෙනව නැත්නම් කරන්න දෙයක් නැහැ. අල්ල ගන්න කීවලු. ළමයි අත් දෙකෙන් හිර කරලා අල්ල ගත්තා කියෝ. මිසීලා දෙතුන් දෙනෙක් කකුල් දෙක හිර කරලා අල්ල ගත්තා කියෝ. දඟලන අතරින් ආයෙමත් ඔක්සිජන් එක ගැහුවා කියෝ. දඟලලා දඟලලා දත් මිටි කාගෙන පණ ගියා කියෝ. දැන් මොකක් වෙන්නේ නැද්ද? අන්න කරපු පින කුසලයේ බලවත් වුණාද අන්තිම වෙලාවේ? ඔන්න බලන්න අමාරුයි වැටෙන හැටි. එතකොට බලන්න කොච්චර පින් කරත් කොච්චර ගුණධර්ම වඩාගෙන හිටියත් මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වුණා. තරහක්, වෛරයක්, ද්වේෂයක් ආවා. ගෙදර මැරෙන්න දුන්නේ නැහැ කියලා. එතකොට අපිට පේනවා ඒවට ධර්මයේ කියන්නේ කුසල් මැඩලන අකුසල්. ආසන්න කර්මයක් හැටියට කරපු කුසලයේ යටපත් කරගෙන අකුසලයක් බලවත් වෙන්න පුළුවන්. එහෙම අකුසලයක් බලවත් වුණොත් අපායක. අන්න ඒවට කියනවා ආසන්න කර්ම. එතකොට ඔන්න ගරුක කර්ම. ගරුක කර්ම කියන්නේ මරණ මංචකේ ඒකාන්තයෙන් කරොත් බලවත් වෙනවාමයි. හැබැයි ඉතින් ගරුක කර්ම කරපුවා ඉතින් කලාතුරකින් එහෙම පවුකාරයෝ ඉන්නේ නේ. ආනන්තරි අකුසලයක් කරපු කෙනෙක් කලාතුරකින් එහෙම කෙනෙක් කොහේ හරි ඉන්නේ. ගරුක කුසල් හැටියට ඉතින් ධ්‍යාන වඩාගෙන ඒවා පිරිහෙන්නේ නැතුව දියුණු කරගෙන ඉන්නේ කලාතුරකින් හිත වඩාගත් පංචකාමයන්ගෙන් වෙන් වෙලා නිවන මාරමුණු කරගෙන හිත වඩන කෙනෙක්මයි. එතකොට ගරුක කර්ම නැත්නම් ඊළඟට මතුවෙන්න පුළුවන් අවදානම තමයි ඔය මරණ මංචකේ ආසන්න කර්ම. මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වුනොත් දුගතිය. කුසලයක් බලවත් වුනොත් සුගතිය යන ඉඩ තියෙන. ඒ නිසා පින්වතුනි ඔබට ජීවිතේ අවස්ථාව එනවා. සමහරට ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්. ඔබ ඉදිරියේ පණ යන්න වගේ එනවනම් මොකද කරන්නේ? අපිට කරන්න තියෙන එකම දේ තමයි කනට කරලා බුදුගුණ ටිකක් හරි කියන්න. කරපු පිනක් කුසලයක් මතක් කරන් අම්මට මතකේ අම්මා මෙහෙම දන් දුන්නා. අම්මා මේ වගේ පින් කරගත්ත කෙනෙක්. අම්මා මේ වගේ පින් කරගත්ත කියලා කරපු පිනක් කුසලයක් සිහි කරවන්න. සුගතියක හිත පිහිටවන්න උත්සාහයක් ගන්න. අඩුගානේ බුදුගුණ ටික හරි කියලා දෙන්න කනට කරලා ඒ මොහොතේ කුසලයක් බලවත් කරවන්න උත්සාහයක් ගන්න. එහෙම නැතුව අපි අඬන්න, වැළපෙන්න, හූ තියන්න, දෙවණක් කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අර පින යටපත් වෙලා ඒ මොහොතේ අකුසලයක් බලවත් වෙන තැන ඉඩ වැඩි. ආසන්න අකුසලයක් බලවත් වෙනවා ඇයි හූ තියෙනවා, කෑ ගහනවා, දාලා යන්නේ පූ කියනවා නැතුව අපි කොහොමද ඉන්නේ කියාගෙන නැගිට පැන්නොත් බය වෙනවද නැද්ද? අන්තසරණයි. ඒ විලීට කරපු පින් නෙමෙයි බලවත් වෙන්නේ ඊට පස්සේ. ඒ නිසා කෙනෙකුට අඩුම ගානේ සුගතියකට හරි යවන්න හිතනවා නම් ඒ මොහොතේ පිනක් කුසලයක් බලවත් කරවන්න උත්සාහයක් ගන්න. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් ගරුක කර්ම ඊළඟට ආසන්න ආසන්න කර්මයක් හැටියට විශේෂයෙන් යමක් ඒ කියන්නේ කුසල් මැඩලගෙන අකුසලයක් හෝ අකුසල් යටපත් කරගෙන කුසලයක් හෝ අවසාන මොහොතේ නොසිතපු විදියට බලවත් උනේත් නැත්නම් ඊළඟට විපාක දෙන්නේ ආචින්න ආචින්න කර්ම කියන්නේ නිතර නිතර අපි පුරුදු කරගත්ත දේවල් ටික නිතර බුදු ගුණ සිහි කරපු කෙනෙකුට මරණ මංචකෙත් බුදු ගුණ අරමුණු වෙනවා ඒ නිසායි බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ මහණෙනි කරුණු පහක් නිතර වඩන්න සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මේ කරුණු පහ වඩන ගමන් තමන් කැමති සුගතියක් අරමුණු කරලා හිත වඩන්න කියන ඒවට කියන්නේ දේවතානුස්සති කියලා භාවනාවක් උගන්වන එහෙම හිත පුරුදු කරාම ඒ තුල හිත වැඩෙනවා මරණ මංචකේ පවා පුරුදු කරපු දේ අරමුණු වෙන්න තියෙන ඉඩකඩ වැඩි ඒක බලවත් වෙනවා හැබැයි බොහෝ පිරිසක් අමාරුවේ වැටෙන්නේ මොකද සමහරව හිතන් ඉන්නවා තමන්ට ඕන විදිහට මරණ මංචකේ මං ඒක ඒ වෙලාවට කරගන්නම්කො කියන අය නැද්ද හරි මං ඒක ඒ වෙලාවට කරගන්නම්කො කියලා ඉන්න මරණාසන්න මොහොත කියන්නේ අපි හිතන තරම් ධර්මීය සිහි කරන්න ලේසි තැනක් නෙමෙයි දැන් නිකන් හිතමු මෙහෙම ගුටි කාලා මැරෙනවා මිනිස්සු කවුරුත් ප්‍රාර්ථනා කරාද සංසාරි දන් පින්කම් එහෙම කරලා මට ගුටි කන්න ලැබේවා කියලා නෑ හැබැයි කර්මාන් රූපිය ගුටි කන්නේ නැද්ද දැන් මුගලන් හාමුදුරු ගැන හිතන් ඔච්චර නිවන් දකින්න පින තිබ්බා 이르දිමතුන් අතර අග්‍රයි ඒ ජීවිතේ විතරක් මේ හොරුන්ගේ පහර කෑවා නෙමෙයි උන්වහන්සේ පළවෙනි වතාවේ හොරු කුටිය වට කරලා දොර කඩන්න හදනකොට සියුම් ශරීරයක් මවාගෙන යතුරු හිලෙන් කියනවා මගහැරලා ගියේ ඒ තරම් 이르දි බල සම්පන්න කෙනා දෙවනි වතාවේ වහලෙන් අහසට පැන නැග්ගා පියස්සෙන් අහසින් වෙන දිහාකට වැඩියා ආයි දවසක් උන්වහන්සේ භාවනා කරනකොට බැලුවා මේ පිරිස මගේ පස්සේ ආය ආයමත් එයිද ඇයි මේ මගේ පස්සෙන් එන්නේ මට ගහන්න බලනකොට එදත් කට්ටිය පොළු අරගෙන ආයුධ අරගෙන සූදානම් වෙනවා ඒ වෙලේ භාවනා කරලා බැලුවා මම සසරේ කරපු අකුසලයක්ද මේ මගේ පස්සෙන් එන්නේ ආත්ම 100ක් ආපස්සට බැලුවා හැම ආත්මිකම ගුටි කාලා තමයි මැරිලා තියෙන්නේ කර්මාන් රූපීව ගුටි කන්න ක්‍රමයක් පෑදෙනවා ඒවට ධර්මයේ කියන්නේ උභයක්ඛේ කියලා දැන් සමහරව මැරෙන ක්‍රම දේශනාවේ තියෙනවනේ එකක් තමයි කම්මක්ඛේ ආයුක්ඛේ උභයක්ඛේ උපච්ඡේද සමහර උපතින් ගෙන ආපු ආයුෂ සම්පූර්ණයෙන් ආයුෂ ගෙවලා මැරෙනවා ඒකට අපි කියනවා ආයුක්ඛේ මරණ ආයුෂ ගෙවලා මැරෙනවා සමහරු මැරෙනවා ජීවත් වෙන ආයුෂ තියෙද්දි කර්ම විපාක ඉස්සර වෙනවා ඒවට කියන කම්මක්ඛේ මරණ සමහර අයගේ ආයුෂ ගෙවෙනකොට කර්ම විපාකයක් එකවර එකතු වෙලා විපාක දෙනවා ඒවට කියන උභයක්ඛේ දෙකම එකවර විපාක දෙනවා එතකොට ඔය විදිහට ආයුක්ඛය කම්මක්ඛය උභයක්ඛේ සමහර වෙලාවට ස්වභාවික විපත් වලට ලක් වෙන. ඒවට කියන උපච්ඡේද. එතකොට මේ වගේ කෙනෙක් මැරෙන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. දැන් ඒ වගේ දැන් අපි සාමාන්‍යයෙන් නිකන් හිත මෙහෙම කෙනෙකුට මරණ මංචකේ අපි තින් හිතමු අපිට එහෙම නොවේවා කියලා තියෙනවා. ගුටි කාලා මැරෙන්න වුණොත් ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි. ආයි කරපු පිනක් කුසලයක් බලවත් කරගන්න බුදු ගුණ සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි. ගින්නෙන් පිච්චිලා මැරෙනවා මිනිස්සු. ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි. සුනාමි ආවනේ සුනාමි ගැන හිතන්. මුහුදේ ගහගෙන යනවා. සමහරු වතුරේ ගිලෙනවා. ගම් වතුරට අහු වෙනවා. පස් කඳු වලට යට වෙනවා. භූමිකම්පාවල් වෙනවා. ඒ වගේ විපතකදී ධර්මයක් සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි. ඔබ දැක්ක අපේ රටේ පහුගිය කාලේ නායකයා පවුල් පිටින් ගම් පිටින් පස් කඳු වලට යට වෙලා පස්සේ කැඹරිලා පල්ලෙහාට ඇදිලා යනකොට ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි. හැප්පිලා මැරෙනවා මිනිස්සු ඇක්සිඩන්ට් වෙලා. අමාරු. ඒ නිසා මරණාසන්න මොහොතේ කොයි විදිහේ අවාසනාවන්ත ඉරණමක් අපිට මූණ දෙන්න සිද්ධ වෙයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අඩුම ගානේ සුගතියක හරි යන්න නම් නිතර නිතර කරුණු පහ පුරුදු කරන්න. මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. නිතර පුරුදු කරන්න සද්ධාව. හැම වෙලෙම බුදු ගුණ හිතන්න, ධර්මයේ ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න, සද්ධාව දියුණු කරන්න. ඊළඟට නිති පන්සිල් රකින්න, පොයේට උපෝසථයක් රකින්න. අන්න සුගති යන්න නම් සිල්වත් වෙන්න ඕන. තුන්වෙනි කාරණේ දහම් දැනුම. නිතර බණ අහන්න, බණ පොත්පත් කියවන්න, නිතර ධර්මයේ අහන්න, දහම් දැනුම ඇති කරගන්න. සුතවත් භාවයේ සුගති යන්න අවශ්‍යම දෙයක්. හතරවෙනි එක ත්‍යාග සම්පත්තිය. දන් දීම පුරුදු කරගන්න, අතහැරීම පුරුදු කරගන්න. ඔබ කරන පින් නිතර නිතර සිහි කරන්. පුංචි පිනක් කරත් මම මේ වගේ පින් කරා, මම මේ වගේ පින් කරා කියලා කරපු පින් හැම වෙලෙම මෙනෙහි කරන්. ඒවා සිහි කරන්. ඒකට තමයි ඉස්සර මිනිසුන්ට පින් පොත් කියලා දෙයක් තිබ්බේ. තමන් කරන පින ලියලා පොතක හරි ලියලා මතක් කරගන්න. ඔබ අහලා ඇති දුටු කැමරු රජුරවන්ටත් පින් පොතක් තිබ්බා කියලා. ඒ වගේ කරන පින නිතර නිතර සිහි කර කර බලවත් කරන්න. පස්වෙනි එක තමයි ප්‍රඥාව. ධර්මීය නුවණින් විමසල ඇති කරගන්න වැටහීම. ඔවට ධර්මීය කියන්නේ සීක බල. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔන්න ඔය කරුණු පහ නිතර පුරුදු කරොත් පුරුදු කරපු දේ බලවත් වෙන්න තියෙන ඉඩ වැඩි. දැන් අපි හිතමු ඔය අවස්ථා තුනම නැත්නම් ගරුක කර්මයක් කරලත් නැත්නම් බලවත් වෙන්න දෙයක් නැහැ නේ. එහෙනම් ගරුක කර්ම මරණාසන්න මොහොතේ කුසල් මැඩලගෙන අකුසලයක් හරි අකුසල් මැඩලගෙන කුසලයක් හරි ආසන්න කර්මයක් විශේෂයෙන් බලවත් උනේත් නැත්නම් ඊළඟට ආචින්න කර්ම හැටියට නිතර පුරුදු කරගත දෙයක් බලවත් කරගන්නත් පරිසරයක් නැත්නම් එයාට බලවත් වෙන්නේ මොන වගේ කර්මයක්? ඒකට කියන්නේ කටක්තා කියලා. ඊටාම දුර්වල කර්මයක් බලවත් වෙන්න පුළුවන්. ඒ මේ වගේ අවස්ථාවක්. දැන් හිතමු අපි මෙහෙම ඔබ දැකලා ඇති සමහරු ඉන්නවා අවුරුදු ගණන් සිහි කල්පනාව නැතුව ඉඳලා මැරෙන අය නැද්ද? සමහරු ලෙඩ හැදිලා මැෂින් වල ඉන්නවා. ওই සමහර රෝග තියෙනවා කෝමා වගේ රෝග තත්ත්ව තියෙනවා. මොලේ ස්නායු මැරෙනවා. එක්ක ඇක්සිඩන්ට් එකක් වෙලා මොලේට හානි වෙච්ච අය ඉන්නවා. මැෂින් එකෙන් ඉන්නවා. ගිහිල්ලා අපි කතා කරාට කන් ඇහෙන බවක් අපිට පේන්නෙත් නැහැ. ඇස් අරින්නෙත් නැහැ. ඇඟිල්ලක්වත් හොල්ලන්නෙත් නැහැ. කතා කරලා අපිට යමක් කියන්නෙත් නැහැ. හැබැයි මැරිලත් නැහැ. දැන් එහෙම අවස්ථාවක ඉන්න කෙනෙක් සමහරව අවුරුදු ගණන් ඉන්න ඔහොම මැෂින් වලට හයි කරලා ඉන්නවා. යම් දවසක අර මැෂිම ගැලෙව්වද එතන පණ යනවා. එතකොට ඒ වගේ රෝග තත්ත්වයක් තුල හරි මොලේ ස්නායු මැරිලා හරි ඔළුවට දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා හරි කිසිම ඇහැ අරින්නෙත් නැහැ, කණෙන් දැනෙන බවකුත් නැහැ, අතපය හොලවන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ, එහෙම ඉන්නවා. දැන් එහෙම හිටියට එයාගේ සිතුවිලි පරම්පරාව තියෙනවද නැද්ද? තියෙනවා. භවාංග චිත පරම්පරාව, මේ මනසේ සිතුවිලි පරම්පරාව ක්‍රියාත්මකයි. ඒක නැති වෙලා නැහැ. හැබැයි එයාට උත්සාහයෙන් වීරියෙන් යමක් හිතන්න බෑ. දැන් අපිට නම් ඇහැට පේන දේ මේක හොඳද නරකද කියලා විමසන්න පුළුවන්. හිතට යම් සිතුවිල්ලක් එනකොට මේක කුසල්ද අකුසල්ද? අප්පෝ මම මේක හිතන්නේ නැහැ. මම මේක හිතුවොත් මට අකුසලයක් බලවත් වෙනවා කියලා අකුසලේ බැහැර කරලා කුසල් හිතන්න පුළුවන් අපිට. එතකොට අපිට උත්සාහයෙන් වීරියෙන් නුවණින් ධර්මයට අනුව කල්පනාව මෙහෙවන්න පුළුවන්. හැබැයි අර වගේ තත්වයක ඉන්න කෙනෙකුට හිතට ගලාගෙන ඉන්න සිතුවිල්ල ඔස්සේම හිත පවතිනවා මිස තමන්ට උත්සාහයෙන් වීරියෙන් හිතුවිලි පාලනය කරගෙන වෙනස් කරගෙන කෙලෙස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් කුසල් බලවත් කරගන්න අවස්ථාව අඩුයි එතනදී. හැබැයි හිතට ගලාගෙන එන සිතුවිලි යමක්ද, යම් වෙලාවක එයා මැරෙනවද, ඒ සිතුවිල්ලකට අනුව කොහේ හෝ උපදිනවා. ඒක දුර්වල කර්මයක්. ඒකට කියන කටක්තා කියලා. ඔන්න ඔය කියපු කර්ම වලින් එකක් මරණ මංචකේ බලවත් වෙන්න පුළුවන්. ඒ තමයි ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටක්දා කර්ම. ඒ නිසා පින්වතුනි හැම වෙලාවෙම හිතන්න මරණාසන්න මොහොත කියන්නේ බොහොම තීරණාත්මක තැනක්. අපි මේ මොනවා කර කර හිටියත් මරණ මංචකේ පිනක් කුසලයක් බලවත් කරගන්න බැරි වුණොත් අපි දුගතිය. ඒ නිසා හැම වෙලාවෙම ධර්මයේ තුල ජීවත් වෙන්න. ආය අපායකට වැටුනොත් කාටවත් ඔබ බේරන්න බෑ. ඊට පස්සේ ආයි කවදා කොයි කාලේ කොහෙන් කැරකිලා සුගතියකට එයිද, අපායකට වැටුනොත් ආයි මනුස්ස ලෝකයකට එනවා කියන්නේ කන කැස් බෑ වියසිදුරෙන් අහස දකිනවා වගේ කියලා. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අහිමි වෙන්න පෙර අප්‍රමාදී වෙන්න. හොඳට සිහිය දියුණු කරගන්න. හැම වෙලාවෙම මරණ සතිය වඩන්න. අපි මැරෙනවා කියන එක සිහි කරන්. දැන් ඔබ දන්නවා මගේ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයක් තියෙනවනේ හොරණ. දැනට මගේ ළඟ ස්වාමීන් වහන්සේලා 20 ගණනක් වැඩ ඉන්නවා. අවුරුදු 90 ගණන් වල 6-7 නමක් වැඩ ඉන්නවා. එක් තැන් වෙලා උත්පල වෙලා එක තැනම මල මුත්‍ර කරගෙන ඉන්න 7-8 නමක් වැඩ ඉන්නවා. පිළිකා හැදිච්ච අය, නොයේක් අසනීප හැදිච්ච අය කීප නමක් අපවත් වුණා පහුගිය දවස්වල. කාත් කවුරු සලකන්න නැති අන්ත අසරණ වෙච්ච ලංකාවේ කොහෙ හිටියත් අහිංසක හාමුදුරු මං හොයාගෙන ඇවිල්ලා අපවත් වෙනකන් රැක බලා ගන්නවා. හැබැයි අපි හොඳ සේවක පිරිසක් ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, බෙහෙත් හේත් ටික කරනවා, රැක බලා ගන්න ඔක්කොම කරනවා. ඒ වුණාට මැරෙන එක නවත්තන්න පුළුවන්ද අපිට? බෑ. වැදගත්ම දේ තමයි මම මගේ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ තුල උදේ පාන්දර රෝද පුටුවෙන් හරි තියලා එක්ක වඩාගෙන හරි ඇවිල්ලා පැම්පස් එක අඳගෙන හරි උස්සගෙන ඇවිල්ලා බුදුන් වන්දනෝ. දවසේම බුද්ධ චැනල් එක දාලා බනහන්න හදලා තියෙනවා. අර කන් වලට ඇහෙන උපකරණ හරි දාලා දවසට කොහොම අමාරුවෙන් හරි බණක් අස්සනවා ඇඳේ හිටියක්. හවසට බුද්ධ වන්දනාවක් තියෙනවා. රෝද පුටු වලින් හරි උස්සගෙන ඇවිල්ලා එක්ක වඩාගෙන හරි ඇවිල්ලා හැමෝටම බුදුන් වන්දනෝ. ඉන්න දරුවොත් පුරුදු කරලා තියෙන්නේ පණ යන්න එනවා නම් කනට කරලා හරි බුදුගුණ ටික හරි කියන්න. වෙන මොනවා කරන්නද? ඒ නිසා අපිට වෛද්‍යවරු ඉන්නවා, ඒ ටික බලාගන්නේ ලෙඩේ ගැන. හැබැයි ළඟ ඉන්න කෙනාගේ යුතුයකම තමයි කනට කරලා හරි බුදුගුණ ටිකක් හරි මතක් කරන්නේ. කරපු පිනක් සිහි කරන එක. ඒ නිසා පින්වතුනි වැදගත්ම දේ තමයි සුගතියක යන්න අවශ්‍ය පරිසරය මරණාසන්න කෙනෙකුට හදන්න. බේත් ටික දුන්නා කියලා බේත් වලින් සුගතිය යවන්න බෑ. කෑම ටිකක් ඇව්වා කියලා කාපු කෑම නිසා සුගතිය යන්නේ නෑ. හොඳ ඉස්පිරිතාලයකට ඇතුල් කරා කියලා ඉස්පිරිතාලෙන් සුගතිය යන්න බෑ. සුගතිය යන්න නම් මරණ මංචකේ කරපු පිනක් කුසලයක් බලවත් වෙන්න ඕන. ඒ නිසා දරුවෙක් වේවා, නෑදෑයෙක් වේවා, මරණාසන්න කෙනෙක් ළඟදී හූතියන්න, කෑ ගහන්න, අඬන්න, වැළපෙන්න ගත්තොත් ඒක අසරණ කිරීම. එනිසා පින්වතුනි බුද්ධිමත් වෙන්න, මරණාසන්න කෙනෙක් ඉදිරියේ අකුසලයක් බලවත් වෙන්න පරිසරයක් ඇති නොවන විදිහට ඔබ බුද්ධිමත්ව හැසිරෙන්න. ඔබට පුළුවන් ඒක. ධර්මයේ කියන්න, බුදුගුණ ටිකක් කියන්න, පිරිත් ටිකක් කියන්න, ඔබට පුළුවන් විදිහට හරි මරණාසන්න කෙනෙකුට කරපු පිනක් කුසලයක් මතක් කරලා දෙන්න. බොහොම ආදරෙන් අම්මට මතකයි, අම්මා මේ වගේ පින් කරගත්තා. තාත්තට මතකද මේ වගේ දන් දුන්නා, සිල් රැක්කා, තාත්තා මෙහෙම පින් කරපු කෙනෙක්නේ. එහෙම මතක් කරලා දෙන්න. අන්න අපිට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන් මරණාසන්න කෙනෙකුට. ඒ නිසා පින්වතුනි මරණය කියන එක අපි කාටවත් බලක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉපදුනා නම් නත්ති ජාතස් අමරණ, නොමැරි ඉන්න පුළුවන් කෙනෙක් නැහැ. එහෙමනම් මරණ මංචකේ අකුසලයක් බලවත් නොවෙන්න නම් ඔබ අප්‍රමාදීව සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා දියුණු කරගන්න. තේ පිණිස ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, වීරියම ලැබේවා ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරමු. එමනම් පින්තුනි මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔබ රැස් කරගත්ත සියලු පින්, සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහ වහා සසර දුකෙන් අත මිදේවා කියලා සාදු කියලා පින්දේ. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය මේ පින්වත් හැම දෙනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුනේ අංක 447 ඒ මීගොඩ දකුණ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ සහ ප්‍රදේශවාසී පින්වතුන් එකතු වෙලා. මේ පින්වතුන්ගේ අරමුණ තමයි 2004 සුනාමි ව්‍යසනයෙන් අපවත් වී වදාළ පූජනීය මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ සිහිපත් කළ උන්වහන්සේට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම මීගොඩ පුරාණ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පෙතියාගොඩ දේවානන්ද පූජනීය නායක හඳුරන් වහන්සේට පින් අනුමෝදන් කිරීම, මීගොඩ භාවනා මධ්‍යස්ථාන අධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ දොඩංගොඩ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විහාර පරම්පරාවේ අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම. ඉතින් එහෙමනම් කල්පනා කරගන්න නම් සඳහන් කරපු නායක හාමුදුරන් වහන්සේලා වගේම විහාර පරම්පරාවේ අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාගේ පරලොව ජීවිත සැපවත්